දාවන්ත පින්නත්නි, අද මේ පින්කමක් කරුණ ලබන්නේ අවිස්සාවෙල්ල නාපාවෙල රත්නගිරි භික්ෂු විවේකාශ්‍රමයේදී වලව්ව සහිත ඉඩකඩම් සාසනට පූජා කරන් තිබුණේ ඩඩ්ලි ජයවර්ධන බණ්ඩාර මහත්මයාගේ මෞපියන් සතු දීපලයි. ඒ සියල්ලක් සාසනට පූජා කරමින් අවුරුදු 4ක් සම්පූර්ණ වෙනකොට ඒ මහත්මයාත් නෝන මහත්මිය දරුවන් පැමිණලා පරම්පරා මියගියට සිංදී මේ පින්කමක් සිදු වෙනවා. එදින ශ්‍රී කල්ලාණි යෝගාසන සාහිත්‍යාවේ ප්‍රධාන අනුශාසක ධූරන්දර අතිපූජ්‍ය නා වූනේ අරිදම් සාමිනාසේ ප්‍රමුඛ මහා සංඝරත්න වැඩමවලා පින්දපාත අවස්ථාවේ කළ සාරාණීය ධර්ම දේශනාවක් දැන් උඹලාට ශ්‍රවණය කරන්න ලැබෙනවා. ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තුතියංචි ධම්මං සරණං ගච්ඡාමි, තුතියංචි සංඝං සරණං ගච්ඡාමි, තුතියංචි බුද්ධං සරණං ගච්ඡාමි, තුතියංචි ධම්මං සරණං ගච්ඡාමි, සතියම්පි සංඝං සරණං ගච්ඡාමි, සරණාගමනං සම්පූර්ණං, ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අභින්නාගානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසුනාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අරුසාවාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පස්සලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඉසරණේන සබ්ධින් ආජීව අට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ ධම්මං. මහා සංඝරත්නයේ ජනනාදාන චේක්වා ඉදිරියේ තියෙන කරිස්කාර භාණ්ඩේ අනන්ත ගුණ ඇති මහා සංඝරත්නයේ වෙත ගඟසතු කොට පූජා කෙරේ පිණිසයි දිනවත් දොස්තර දත්ති බණ්ඩාර මෙතුමා නම් ප්‍රධාන පින්තුන් සූදානම් වූ සිටින්නේ. පින්තුනි, යම් කිසි පරිත්‍යාගයක් පැවැත්ීමේදී ඒ මහත්ඵල මහත් ආනිසංස වීමේ හේතු කාරණ තුනක් පවතිනවා. එයින් පළමුවන්නේ ශේත්‍ර සම්පත්තියයි. දෙවැන්න වස්තු සම්පත්තියයි. දෙවැන්න චිත්ත සම්පත්තියයි. ශේත්‍ර සම්පත්තිය නම් ප්‍රතිග්‍රාහක පක්ෂයයි. වස්තු සම්පත්තිය නම් ධාර්මික දාන වස්තුවයි. චිත්ත සම්පත්තිය නම් ශ්‍රද්ධාවෙන් නුවණින් පිරිසුදු වූ චිත්ත සංතානයයි. දැන් මේ කාරණා තුනම සම්පූර්ණයි. මේ වැඩෙන්නේ සුපේසල සික්ඛාකාමී බුද්ධ පුත්‍ර සංඝරත්නයේ සහිත සම්බුද්ධ ශාසනයෙහි ආවෘත 2594 ක් තිස්සේ 15 වූ ගුණ වශයෙන් අනන්ත ගුණ ඇති සංඛ්‍යා වශයෙන් ප්‍රමාණාතික්‍රාන්ත සංඛ්‍යා ඇති අත්තානි පුජ්‍යල මහා සංඝරත්නයේ තයි මේ පූජා පවත්වනු ලබන්නේ. එනිසා ක්ෂේත්‍ර සම්පත්තිය වශයෙන්ද ඉන්කම මහත්ඵලයි මහත් ආනිසංසයි. පරිත්‍යාග කරන දාන වස්තුව සංඝ රත්නයේ කැපකරුක් වූද දානින් සෙමින් උපයා සපයා ගන්නා ලද්දා වූද දාන වස්තු දැරින් වස්තු සම්පත්තියේ වශයෙන්ද පරිත්‍යාගයේ මහත්ඵලයි මහත් ආනිසංසයි. චිත්ත සම්පත්තියේ වශයෙන් රත්නත්‍රයේ කෙරෙහි උතුරායන ශ්‍රද්ධාව භක්තිය ගෞරව සම්ප්‍රයුක්තවයි මේ පූජා පවත්වනු ලබන්නේ. මේ අපේ දහමින් සෙමින් උපයා සපයා පරිත්‍යාග කරන දාන වස්තුව සංඝ රත්නයේද ආයු වර්ණ සප බල ප්‍රඥා අභිවර්ධනයේ පිණිස සීල සමාධි ප්‍රඥා දියුණුව පිණිස ධර්මඥාන භාවනාඥාන මුදුන් පමුණවා ගැනීම පිණිස ඥාන විඥා මාර්ගඵල නිර්වාණ අධිගමනයේ පිණිස උපකාර වේවා. මේ කුසල සම්භාරය පහදා තබා පරලෝ සැපත් මෞඛ්‍ය ගුරුවද බන්ධ මිත්‍රාදී ඥාති සම්පත්තියේද අත්පත් වීමෙන් ඒ සෑම දිනකද සුගති සැපත් කෙළවර අග්‍ර අමා මහ නිවන් සෝ පිණිස වේවා යනාදී සද්ධාවත් ඥානියත් ගෞරවයත් කරුණාවත් මෛත්‍රියත් දෙරමුණේ සබාගෙන චිත්ත ප්‍රසාදයෙන් පරිත්‍යාකන දරින් චිත්ත සම්පත්තිය වශයෙන්ද පින මහත්ඵලයි මහත්කාන්තයි. දදේන සුපේසල සික්ඛාකාමී සංඝරත්නයේ කාශාක්ෂි කොටගෙන සම්බුද්ධ ශාසනයේ ඈත අතීතයේ පටන් පහළ වූද මතු අනාගතයේ පහළවන්නා වූද තුන් කාලයකට සංඝරත්නයේ සුපටිපන්නේ ගුණ ඇති අෂ්ටාරි කුජල මහා සංඝරත්නයේ මේ වස්තු සම්භාරයේ පූජා වේවා. විජු මාර්ගයේ පිළිපන් බැවින් උජු ප්‍රතිපන්න ගුණ ඇති සංඝ රත්නයේ මේ වස්තුව පූජා වේවා. නිර්වාණ ගාමිනී ප්‍රතිපදාට පිළිපන් බැවින් ඥාය ප්‍රතිපන්න ගුණ ඇති මහා සංඝ රත්නයේ මේ වස්තුව පූජා වේවා. ආදිවංශ ප්‍රතිපදාට පිළිපන් බැවින් සාමීච ප්‍රතිපන්න ගුණ සමන්වාගත අෂ්ඨාරි පුජ්‍යල මහා සංඝ රත්නයේ මෙතමේ ධාර්මික වස්තුව පූජා වේවා. යදුන් සියදාස් ගණන් දුර සිට පැමිණ කරන පූජාවන් පවා මාත්පල කර දෙන දැනින් ආමනේය ගුණ සමන්වාගත මහා සංඝ රත්නයේ මෙතමේ වස්තුව පූජා වේවා. ආගන්තුක සත්කාරයන්ද මාත්පල කර දෙන දැනින් බාහුනේය ගුණ සමන්වාගත අෂ්ඨාරි පුජ්‍යල මහා සංඝ රත්නයේ මෙතමේ වස්තුව පූජා වේවා. දාන දක්ෂිනාවන් මහත්ඵල කර දෙන බැවින් දක්ෂිනයේ ගුණ සමන්වාගත මහා සංඝ රත්නයේ තමේ දාන වස්තු පූජා වේවා. දොහත් නගා වැඳීමින් පවා ලොවේ ලෝතුරා සුව ගෙන දෙන බැවින් අන්දලි කරණයේ ගුණ සමන්වාගත ආරි මහා සංඝ රත්නයේ තමේ වස්තු පූජා වේවා. දෙවියන් මනුෂ්‍යයන් සහිත සමස්ත ලෝක සත්ත්වයාට ලොවේ ලෝතුරා සම්පත් ගෙන දීමේ උතුම් පින්කෙතක් වන බැවින් අනුත්තර පුණ්‍යක්ෂේත්‍රයේ ආරි මහා සංඝ රත්නයේ මේ වස්තුව පූජා වේවා. මේ වස්තුව පරිත්‍යාග කිරීමෙන් ලැබෙන ආනිසස් ධර්මයේ සින්වත් දොස්තර දඩලි බණ්ඩාර මහත්මයාණන්ගේ ආස්තාවන ජයවීර මුදියන්සේලාගේ මාර්තේලිස් අප්පුවම මෙතිතුමාණන්ටත් එවැගේම පියාණන් වහන්සේ වෙන ජයවීර මුදියන්සේලාගේ ජයවර්ධන පොඩිනිලමේ මෙතිතුමාණන්ට මෑණියන් වහන්සේ වෙන දෝනැලි සේනාරත්න මැණිකේ මාතාවට දෝරුතුමාණන් වෙන ගුණපාල බණ්ඩාර පිටිවිදුල්පති තුමාණන්ට එවැගේම තවත් සෞරතුමාණන් කෙනෙක් වෙන්නේ කරුණාරත්න බණ්ඩාරය සුදුරාලා අනුතුමාණන්ටත්, එවැගේම පින්වත් මයුරා බණ්ඩාර මැතිණියගේ මයුරා බණ්ඩාර මැතිණියගේ ඥානන් වහන්සේ වෙන දොන් ඒබ්‍රහම් සේනානායක මැතිතුමාණන්ට, එම මෞතුමිය වෙන සිකිරි මැණිකේ සේනානායක මාතාවට, සෞරතුමාණන් වෙන දොස්තර පත්මසිරි සේනානායක මැතිතුමාණන්ට මේ පුණ්‍යලාභේ අත්පත් වේවා. ඒ සෑම දිනා මේ කුසලානුමෝදනයේ සතර වසනාතුරු සුගති සම්ප්‍රඥ වින්දනය කරමි. බෝධි සම්භාර පුරා ගතෝ බෝධීකින් අග්‍ර අමා මහ නිවන් සුව ලබත්වා කින උදෙසීමෙන් පින්පමුණු වන අතරත මේ කල්යාණ යෝගාස්මතාස්ථාමේ ප්‍රධානාචාර්ය සත්‍ය සිත අපවත්ියේ වදාළ අති පූජනීය මාතරසිරි ඥානාරාමාභිධාන මහෝපාධ්‍යාය මහණියන් වහන්සේට, අති පූජනීය කඩවැද්දේශේ ජිනවංශාභිධාන පඬිත මහණියන් වහන්සේට, වාගේම යෝගාස්මීය සීලම සංඝ පිතෘන් වහන්සේලාට, මෑත භාගයේ අපවත්ියේ වදාළ ශ්‍රී ලංකාවේ අරුදු අතිනේකට වැඩි කලක් වැඩ සිටි පූජ්‍ය අග්ගමහා පඬිත බදන්ත ඥානින්ද සයාදෝ ගුරුම ස්වාමීන් වහන්සේට, එවැගේම මේ කුසලානිසංස හේතුයෙන් භවයක් පවසා සුගති සම්පත් සිද්ධ වීමතු ලෝතුරා බුදු බව අත්වේවා. එම උදේසීමෙන් එවැගේම අභාව ප්‍රාප්ත වූ EHM නේද EH සරත් කුමාර මහත්මයා, TB ඉරියල්ල එද මහත්මයා, දේවි දේවිත් මහත්මා නම් මේ සෑම දෙනාටත්, එවැගේම JM ගුණසේකර විශ්‍රාමික මහින්ද විදුහල්පතිතුමා නම් වෙන පූජ්‍ය ගාල්නේ සංඝ සුභද්‍ර ස්වාමීන් වහන්සේගේ පියාණන් වහන්සේටත්, එවැගේම ජීවත් සිටින දායක පින්වතුන් වශයෙන් ආශිර්වාද ලබන මෙම රත්නගිරි භික්ෂු විවේකාශ්‍රමයේ ශාසනගත කොට පූජා කළ පින්වත් දල්ලි බණ්ඩාර මැතිතුමා නම් ඒ මැතිණිය ප්‍රදාන කොට පවුලේ සෑම දෙනාටම, එවැගේම මෙහි කාර්ය සාධක සමිතියේ දායක මණ්ඩලයේ සෑම දෙනාට, එවැගේම මේ වාරෙත් මේ උතුම් පින්කමට සහභාගී වූද විශේෂයෙන් මේ දවල් දානයේ පිරිනමන්නේ PW සෝමරත්න මහත්මයා සහ අමරා සෝමරත්න මැතිණියගේ මෞපිය සතර දෙනා වහන්සේට, තවත් මේගේ සියලු ඥාතීන්ට මේ පුණ්‍යලාභේ අත්වේවා. ජීවත් වෙන සෑම දෙනාට මේ කුසල් බලෙන් සුගති සම්පත් වන් වින්දනය කරමින් මෙලෝ පරලෝ ජයගෙන චතුර් බෝධි ඥානවලින් අමා මහ නිවන් සෝ පිණිසම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනා සිත්ති දරාගෙන මේ වස්තුව සංඝ සතුවට පූජා කරමු. ඕකාසමයං ගන්තේ ඉමානි සම්බ පරික්කාරානි වික්ක සංගස්ස දේම ဒုတိယං සමයං ගන්තේ ඉමානි සම්බ පරික්කාරානි වික්ක සංගස්ස දේම සතියං සමයං ගන්තේ ඉමානි සම්බ පරික්කාරානි වික්ක සංගස්ස දේම සාදු වන්දනා කරගන්න මහා සංඝරත්නයේ කොටසක් දේනාති නිමෙත වැඩම කරන් නිසා වන්දනා කරගන්න. ඕකාස වන්දාමි බන්දේ අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දා ප්‍රචාරිනෝ චත්තාරෝ ධම්මා වන්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති නේවච අතෝ නිබ්බාන සම්පත්ති නාතේ සමිජ්ජතු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ එවං නාති මහන්තං තේ පුඤ්ඤං ආයතනේ කතං මාමිපාකං හෝති කත්තම් බන්තං විභාවිනාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි සුංගලෝකාග්‍රේ වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනදමහිනිපාණන් වහන්සේ අමතා දේශනා කළ දානං ලංකිතන්ත දේශනාවක් ඉදිරිපත් කරගෙන විශේෂයෙන් ත්‍රිලක්ෂණ විපස්සනාව සිහිගන් වෙන ධර්ම දේශනාවකට අයත් ගාථාවක් මේ ප්‍රකාශ වුණේ. මේ ගාථාව සම්බන්ධ දේශනේත් හඳුන්වනවා මහා සුදර්ශන සූත්‍රයේ ජීගනිකායේ මහා සුදර්ශන සූත්‍රය. අපේ තථාගතයන් වහන්සේ කාශ්‍යප බුදුසසුනේදී ජනාරයක් බුදුසසුන පිහිට කරගෙන පාරමී කුරලා තියෙනවා. පළමු වරට ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩෙන්න කාලයේදී ගතිකාර කුම්භකාරතුමාගේ සහායෙන් ජෝතිපාල මානවක නමින් සිට අප බෝසතාණන් වහන්සේ බුදුසසුනේ පැවිදිව ඥානවිඥා ලාභීව ත්‍රිපිටක ධාරීව මස ලෝතුරා බුදු වෙන බවට විවරණපත්ව ලැබුවා. විසුදාසක් ආවුද මහණදම් පිරුවා. එයින් තුතර නැවතත් උන්වහන්සේ බමලෝ ගිහිල්ලා හරි අයමත් මනලව ආවා. ඒ බුදුසසුනේ පවත්නා කාලයේම මනලව පහළ වුණා. මනුලව ජනපදයක සිටුවරේ කියලා උපන්නා. මේ සිටුවරේ අඹදරුවන් පෝෂණය කරන කාලයේදී එක් දිනක් කල්පනා කරා මගේ මේ මාලිගාව මෞකේ මුතුන් මිත්තන් කර වූ මාලිගාව මේකට අලුතෙන් දැල සපයාගෙන ඉන්නට ඕනේ කියලා දැන තියෙන තැනක් සොයාගෙන ඉන්න එකලාව ගියා වනාන්තරයකට. ජලනුව පිරිසක් එක්ක ගිහිල්ලා ජල සපානින අදහසින් මේ අනතුර දැක්කා ආරණ්‍ය වාසයේ ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා. සුපිලිසං හැඳ පෙරවාගෙන යුගමාත්‍ර දර්ශීල කීවරග්ගාමේ සතෝ සම්පජානකාරීල සංවර සීලේ වඩින මේ ස්වාමීන් වහන්සේ දුටු කෙනෙහි මෙතුමාගේ සිතේ ශ්‍රද්ධාව විනිවිද පහළ වුණා. කල්පනා කළා මේ ස්වාමීන් වහන්සේ කළා වඩිනවා උන්වහන්සේ වැඩින්න තැන සොයන්නට යන්න ඕනේ කියලා ස්වාමීන් වහන්සේ කැලෑවෙන් එළියට වැඩියේ ඊ මේ අඩිපාර දිගේ වනාන්තරයට ගියා. දකින්න ලැබුණේ ස්වාමීන් වහන්සේ වැඩ ඉඳලා තියෙන ගහක් මුල. කුටියක් නෑ, ගල් ගුහාවක් නෑ, මොනවත්වත් නෑ, ගහක් මුල. කල්පනා කළා මෙතුමන් නුවණින් මේ ස්වාමීන් වහන්සේ තපකවාගේ හොඳ මාලිගාවක් හදාගෙන සංගිනේ මුතුමැණික් ආදී සම්පත් ඇතිව සැපෙන් ජීවත් වෙන්න පුළුවන්කම තිබෙද්දී කතාවතක් හඳ පෙරවාගෙන වනගතව මෙවැනි මැටි මදුරු අවවැස තුලන් විසකුරු තරපාදීන්ගේ සීතල උණුසුමගේ පීඩා විඳිමින් මානදම් පුරන්නේ සතර දුකින් මිදී නිවන් දකින්ද නේද? මෙවැනි උතුමන් අනුකම්පාවෙන් අපි අනුග්‍රහ කළ යුතුයි නේද? කියලා තමන් යන කාර්ය පවුවට කල් දාලා තමන්ගේම දෑතින් ලිය දඬු කපලා එතන ඉතා ඉක්මනින්ම කුඩා තල්පතක් කොටියක් හැදුවා. වාඩි වෙන්න සුදුසු හැටියට ලී දඬු වලින් මැස්සක්. දිගා වෙලා සැතපෙන්න සුදුසු හැටියට දී දඬු වලින් මැස්සක් මේවා හදලා පැත්තකට වෙලා බලා සිටියා. ස්වාමීන් වහන්සේ බොහොම දුරස්තර ගමකයි පිණිසු ගා වඩින්නේ. දානි වාන්දලා එනකොට ඉරාවර වුණා. ආපු ගමම මේ කුටිය දැකලා හරිම සන්තෝෂයෙන් මේ ඇතුල් වෙලා වාඩි වුණා. මෙතුමා ගෙන්නේ සිටුවරයාගෙන් රැඳලා කිව්වා ස්වාමීනි මේ වැනි කුටි සෙනසුන් ස්වාමීන් වහන්සේලාට කපද? එසේ දින්නත මේක බොහෝම වටිනා උපකාරයක් මට. මේ තෙසර මම මේ ගාමුලිහිපේ වැස්සට දෙමිනවා. මැටි මඳුරු කේඳ අපමණයි. දැන් ඉතින් මට වැස්සෙන් දෙමෙන්නේ නැතුව පිනිබාන්නේ නැතුව මැටි මඳුරු පීඩාවන්ගෙන් යම් ප්‍රමණක් ආරක්ෂාව මේ මහනදම් පුරා ගන්න ලොකු උදව්වක් මේ කරලා තියෙන්නේ. සමුන්නාසයේගේ දෑතින් මේක හැදුවා නම් සමුන්නාසයේගේ දෑත සිතුව පැතුව සම්පල් ලැබෙන සුරතුරක් වැනි පුණ්‍යවන්ත දෑතක් වේවා කියලා පින් දුන්නා. මේ සිටුතුමා කිව්වා ස්වාමීනි මේක తాවකාලික කුටියක්. ස්වාමීන් වහන්සේට මම මගේ අමුදරුවන් එක කැපකරු දායකයෝ වෙනවා. මම දෙහිමේ ස්වාමීන් වහන්සේට උවටම් කරන කැපකරු දායකයෙක් වශයෙන් පිළිගන්නු මැනව. ස්වාමීනි මට මේ අසල ස්ථාවර කුටියක් හදාගලා පූජා කරන්න ඕනේ. ඊට මට අවසර ලැබේවා. ස්වාමීනි ගමේ පිළිසුදා වැඩිහාම දානි ලැබුණා හෝ නොලැබුණා හෝ වැළඳීම සඳහා මගේ නිවෙතට වඩන තෑක්වා. මම ඔබ වහන්සේගේ කැපකරු දායකයෙක් වෙනවා කියලා බොහොම ගෞරවයෙන් ආරාධනා කළා. ස්වාමීන් වහන්සේ බොහොම මෛත්‍රියෙන් ඒක පිළිගත්තා. මෙතුමන් ඔබ දායකකෙන්න මේ අසල එළිපෙහෙණි කරලා කල්පවත්නාසේ වටිනා කුටියක් හැදුවා. කුටියට අවශ්‍ය ඇඳපුතු ආදී සෑම උපකරණයක්ම එවැගේම දුම් කබල පවා සීලම ශ්‍රමණ පරිස්කාර සම්පූර්ණ කරලා ස්වාමීන් වහන්සේට පූජා කරලා වඩා හිඳෙව්වා. දිනපතාම ස්වාමීන් වහන්සේ පිළිසඳාගෙන නිවෙතට ඇවිල්ලා වළ දෙනවා. දිනපතා මෙතුම අමුදරුවන් සමග උපස්ථාන සලසනවා. මේම වැඩි කලක්ගේ නෑ ස්වාමීන් වහන්සේ උතුම් ලෙස පිළිඳකල භාවනා වඩලා නුඹ කාලෙකින්ම සෞඛලෙත් නැසා මහා රහත් භාවයට පත් වේවදාලා. රහතන් වහන්සේ නමක් වශයෙන් මේ කුටියේ වැඩ ඉඳලා යම් දාසක පිරිනිවන් පෑවා. ආදාන කටයුතු ආදී සියල්ලත් මෙතුමාගේ දෑතින්ම සිද්ධ කළා. ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරන ආනන්දයේ මම එදා සිද්ධ කළේ කුසලයේ කුඩා කියලා හිතන් දෙපා. එදා ඒ එකම ස්වාමීන් වහන්සේ නමකට මම උපස්ථාන කෙනේ අනන්ත ගුණ ඇති මහා සංඝරත්නයේ ගුණස්කන්ධය අදහාගෙනයි. ආනන්දේ ඒ හේතුවෙන් මට ආත්මාව හතක්ම චක්‍රවර්ති රාජ්‍ය ලැබුණා. සාමාන්‍ය කාලයක නෙමෙයි මිනිසයන්ට අවුරුදු අසංඛ්‍යයක් ආශ්‍රය ඇති කාලෙ. ඒ කියන්නේ දැන් කාශ්‍යප බුදු සසුනේ තිබුණ අවුරුදු 20000 ආශ්‍රය කාලෙනේ. ඒක බහැලා දස වර්ෂයේදී ඇවිල්ලා සත්ව විනාශයක් වුණා. ඊට පස්සෙමත් කුසල් කිරීම නිසා ලෝක සත්‍යයේ ආයු වර්ණ සැප බල ඥාන වර්ධනය වෙලා අසංඛ්‍ය දක්වා ගියා. ඔය කාලේ බෝසතාණන් වහන්සේ සුගති ලෝකෙින් නැති. අසංඛ්‍ය ආශ්‍රය කාලයේදී මනුලව වාර හතක්ම චක්‍රවර්ති රාජ්‍යයට පත් වුණා. මේ එකම පින්කම නිසා. ඊළඟට හත්ෙනි වාරය ගැන මෙතන සවිස්තරව දැක්වෙන්නේ හත්ෙනි වාරය උපන්නේ මහා සුදර්ශන. මහා සුදර්ශන කුමාරයා ගේ පියා ජීවත් වුණේ කුසාවති රාජධානී. බුද්ධ පරිනිර්වාණය සිද්ධ වූ කුසනාරා නුවර ප්‍රදේශයයි ඒ කාලේ කුසාවති රාජධානී. දොළොස් යොදුනක් දිගයි හත් යොදුනක් පළලයි. සත්‍රුවම් ප්‍රාකාර හතකින් වට වෙලා තියෙන්නේ. හතර වාතයේ කල්පරෝක්ෂ 15 තිබුණ මාලිගාව සියල්ලම සත්‍රුවෙන් නිර්මිත ජීව විමාන හා සමානයි. එවැගේම මේ කුමාරයා අවුරුදු 84,000ක් පියා යටතේ කුමාර සැපවින්ද. තවත් 84,000ක් අවුරුදු උප රජ කෙනෙක් හැටියට රාජ්‍ය කළා. ඉන්හාට චක්‍රවර්ති රාජ්‍යයද පත් වෙලා දීර්ඝ කාලයක් රාජ්‍ය කළා. ඒ අතර මෙතුමා කල්පනා කළා මට මේ සම්පත් දෙවියෝ දුන්නා නෙමෙයි. ඉබේ ලැබුණා නෙමෙයි. මම දික්සතරදී බොහෝ කුසල් පාරමී පුරලා තියෙනවා. මම නැසත් කුසල් දැස් කරන්න ඕන නේද කියලා තනක් බලන්න ගියා දන්සලක් දෙන්න. මෙතන මං දන්සලක් හදන්න ඕනේ. මෙතන මං පොකුණක් හදන්න ඕනේ. මෙතන මං උයනක් ඉදි කරන්නට ඕනේ ආදී එකක් එකක් ගන්න හිතලා ආවා. පසුවදා ගිහින් බලනකොට සියල්ලම පහල වෙලා රටේ ප්‍රසිද්ධ කළ ගෞතම් කරන්න එපා, දෙදිනියන් එපා, ආභරණ හදන්න එපා, ඒ අවශ්‍ය ඇත්තෝ කොහොමින්ද මගේ දානශාලාවට කියලා දිනපතාම දහස් ගණන්, දසදහස් ගණන්, ලක්ෂ ගණන් දෙනාට දිව්‍යමය ආහාර පාන වැනි ප්‍රණීත දානෙන් දන් දුන්නා. එනේන සෑම දිනකට අවශ්‍ය ඇඳුම් පැළඳුම් වස්ත්‍රාභරණ සියල්ල කර්පෝක්ෂයෙන් පහළ වේ. මේ දේට 84,000ක් අවුරුදු 30 මහා දානයක් දුන්නා. ඊළඟට නගර වැසියෝ රට වැසියෝ කල්පනා කළා අපේ මහා රජුගේ දෙවි කෙනෙක් වාගේ අපට සිතුව පැතුව සම්පත් දෙන දෙනවා. අපි මහා රජුරුවන් උදව්වක් දෙන්නට ඕන නේද කියලා කෝටි ප්‍රකෝටි ගණනක සංරුවන් මුතුමැණික් වස්තුවක් එක්කාසු කරලා රජුරුවන්ගෙන් දෙන්න බැලුවා. රජතුමා බාර ගත්තේ නැහැ. එයා හිතා දරුවෙනි මල තියෙන දේවල් දින ඉවරයක් නැහැ. ඔබ තමන් කැමැත්තක් කරගන්නේ කියලා ආපසු යව්වා. නමුත් මේ රට වැසියෝ නගර වැසියෝ එකතු වෙලා කතා කළා අපේ මහා රජුරුවන් අලුත් මාළිගාවක් මෙන්න මෙතන අපි හදලා පූජා කරමු පරිත්‍යාග කරමු කියලා සාකච්ඡා කළා. රජුරුවන්ගේ කිනේ මහිමයෙන් ගෝඨාගාර 84,000ක් ගහිතේ දිව්‍යමේ වැනි ප්‍රාසාදයක් පහළ වුණා. මේවා සුරංගනා කතා නෙමෙයි. සරුවඥන් වහන්සේගේ ශ්‍රීමුඛයෙන් දේශනා කළ අපේත ප්‍රවෘතියක්. මේ මාළිගාව පියගැට පෙළෙම 14 වියනක් උසයි. මේ මාළිගා පුදුමාකාර මාළිගාවක්. රට වැසියෝ නගර වැසියෝ රජුරවන්ට මේක පැවරුවා. රජතුමා කල්පනා කළා නුවණින් මම මෙච්චර කලක් මහා දානමේ පින්කම් කළා. මං කුඩා කලපතන් නිතිපන්සේ රැක්කා පොහොයාතසේ රැක්කා. මට තා භාවනා කරගන්න අවකාශ ලැබුණේ නැහනේ. දැන් මේ අලුතෙන් ලැබෙන මාළිගාවම භාවනා ශාලාවක් කරගන්නට ඕනේ කියලා ජෙතු කුටානන්ත ඔතුන දීලා මැතිය මෙතුණුන්වත් අනුශාසනා කරලා මට දවල් දාන ජීනෙක් කෙනෙක් හැර කිසි කෙනෙක් ඇතුල් නොවිය යුතුයි කියලා අර ධම්මක ප්‍රාසාදයට ගොඩ වුණා. ඒ ප්‍රාසාදයේ නම් තිබියේ ධම්මක ප්‍රාසාදේ. පියගැට පෙළේ මුදුනට ගිහිල්ලා දොරකඩින් ඇතුල් වෙන්නේ ඉස්සර මේකට අදිස්ථානයක් කළා. කාම විතරකේ මෙතන නවතිනු. ව්‍යාපාද විතරකේ මෙතන නවතිනු. මිහිසා විතරකේ මෙතන නවතිනු. මින් ඉදිරියට නොයන්න කියලා හිතට අනක් දුන්නා. මේ අන දෙනවා සමගම උන්වහන්සේගේ සිතේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ධ්‍යාන සමාපatti පහළ වුණා. දැන් ජහන්ලාභයේ කැටියටයි මේ මාළිගාවට ඇතුළුනේ. මාළිගාවේ ආසු 84,000ක් කිසි කෙනෙක් එක්ක වචනයක් කතා කරන්න වෙන්නේ නැහැ. නියමිත වේලාවට ආහාර පාන ගෙනත් දෙන කැපකරුවා කියලා යනවා. ඒවත් බත් කරලා යනවා. මේ ජේතුන් වාචාවතු අවුරුදු 84,000ක් ඥානලාභයේ ඥාන භාවනා වඩමින් ඥාන සැපරින්ද. වයස අවසානයේදී කල්පනා කළා මට මගේ නෑය දකින්න ඕනේ කියලා. ඥාතිින්ද සිතක් පාලන අපේ මහරජුරෝ දකින්න ඕනේ කියලා. එනිසාම බෝසතාණන් වහන්සේ තමන්ගේ අතවැසියට කිව්වා මැද මිදුලේ පතු ඇඳක් පනවන්නයි කියලා. මේ මහා සුදර්ශන බෝසතාණන් වහන්සේ පතු ඇඳේ දකුණු ඇලෙන් සැතපුණා. මෙතුමාණන්ගේ අන්තක්පුරයේ සිටියා භද්‍රා දේවී අග්‍රමහේතිකාව ඇතුණු 84,000ක් දිතෝ වරු. ඒ සියල්ලෝම දරු පිටත් මෙතය මෙතුරුණු ඔක්කොමම මහරජුන් දකින්. එලාමේදී භද්‍රා කියන අග්‍රමහේතිකාව මේ කුසාවතේ රාජාණේ සහිත නගරවල් 84,000ක මාළිගාවල් 84,000ක් තියෙනවා. මංගල කොකුණු, මංගල උයන් 84,000 දකින් තියෙනවා. මංගල ඇතුම්, මංගල රත 84,000 දකින් තියෙනවා. මංගල රන් වතුණු 84,000 දකින් තියෙනවා. මංගල කඩු, මංගල උන්නේක පත්ත 84,000 දකින් තියෙනවා. දිනපත අභවාස වෙනුවෙන් සුවඳ රත්හල් හාලේ බත්කල 84,000ක් ඇතේ. වාසයේ දිනපත මාරු කරමින් අඳින්නට ගණිත කල්පරෝක්යෙන් ලැබෙන වස්ත්‍ර යුගල කෝටි 84,000ක් ලැබේ. ස්වාමීනි, ඔබ වහන්සේගේ ඊළඟ ආභාවයේ මේ රජපෞලේම උපදින තේකවා කියලා ආරාධනා කළා. එලලා මෙතුමා කියා සිටියා දෙවියන් වහන්සේ නොකියව මේ සම්පත් 84,000 බැගින් තියෙනවා. මේවා ගැන අලපතක දියත්තක් මෙන් නෙළුම් මලක නෙළුම් පෙතක දියත්තක් නොරැනෙන්නක් මෙන් කිසිම දිනක්වත් ආසාව තබා නොගන්න තේකවා කියලා ආරාධනා කරන්න කිව්වා. භද්‍රාජයේ කඳුළු වැටු. ඉතින්ම ආරාධනා කළා. ඒකත් එයින් පැහැදිලි වුණා බෝසතාණන් වහන්සේගේ සංකල්පනා මේ කිසි දෙයක ආසාව අත්අරින්නටයි. ඊළඟට එතුමා සිං අනුමෝදනාවක් කළා. මම කුඩා කාලයේ පටන් නිති පන්සිල් දැක්කා, බොහෝ යසසිල් දැක්කා, මෞර්ය උපස්ථාන කළා. අවුරුදු 84,000ක් තිස්සේ මහා දානමය පින්කමක් කළා. අවුරුදු 84,000ක් තිස්සේ මේ සීලේක සීතා භාවනා යෝගීව ධ්‍යාන වැඩුවා. මගේ ජීවිතේ පුරා කරගන්නා ලද සෑම කුසලයක් මගේ මේ නෑදෑ පිරිස මගේ රටවාසී සියලු දෙනා අනුමෝදන් වෙත්වා. ඔබාතර ජීවත් වෙන කාලය තුල මගේ සිදුරින් යම් පමාදසක් ඊනම් සමාවෙත්වා. ඔබාතරින් ගෙන්වා දමම බමලෝ යනවා. බමලවෙන් නැවත ඇවිල්ලා ත්වාරණයේ ගොඩනවා. මතු ලෝතුරා බුදු වෙනවා. ඔබ සෑම දෙනාද ඒ බුදු පිරිසට එකතු වී නිවන් දැකීවා කියලා ආරාධනා කළා. මේ දෙක පියාගත්තා. මේ දෙක පියාගත්ත ගමන් සැප ආහාරක් ගත්ත නිරෝගී කෙනෙක් සැප නින්දට යනවා වගේ ඒ මොහොතේම චුත වෙලා බමලෝ උපන්නා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන බලන්ද ආනන්දගේ එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට එක කුටියක් කරවා පූජා කළ බැවින් හත්වරක් චක්‍රවර්ති රාජ්‍ය. එවාගෙම 84,000 බැගින් මාළිග. කල්පරොක්ක 84,000 බැගි. අනිත් හැම දෙයක්ම 84,000 බැගි. ඒ මක් නිසාද? කෙනෙක් කියන එක පුංචිය කියලා හිතන්නේ පා විපාක දෙන්න ගියාම අනන්ත විපාක දෙයි. බලන්න ආනන්දේ එදා තිබුණා වූ ඒ සත්‍රුවන් මාළිගා දැන්නේ නේද? ඒ සත්‍රුවන් ප්‍රාකාර වළලුවද නැහැ නේද? ඒ කාලයේ තිබුණු කල්පරොක්ක කිසිවක් අද නැහැ නේද? ඒ කාලේ 84,000ක් නගරවලද කිසිවක් නැහැ නේද? ඒ කාලයේ තිබුණු රංගෙදී මුතුමැණික් මොනවත්වත් අද නැහැ නේද? බලන්න ආනන්දේ සියලු සංස්කාර අනිත්‍යයි නේද? සියලු සංස්කාර తాවකාලිකයි නේද? සියලු සංස්කාර අත්වැකීමෙන් තොරයි නේද? එනිසා සියලු සංස්කාරයන් ගැන අනිත්‍ය ලක්ෂණ දැක්ක යුතු නේද? සියලු සංස්කාරයන් ගැන දුක්ඛ ලක්ෂණ දැක්ක යුතුයි නේද? සියලු සංස්කාරයන් ගැන අනාත්ම ලක්ෂණ දැක්ක යුතුයි නේද? සියලු සංස්කාරයන් ගැන අනීමෙන් තොරණිය යුතුයි නේද? සියලු සංස්කාරයන් ගැන කලකිරීම යුතුයි නේද? සියලු සංස්කාරයන් ගැන ආසාව අත්හැරිය යුතුයි නේද කියලා මේ දේශනාව නිමවා වදාලා ඒ දේශනාට අදාළ ගාථාවයි මේ කියුනේ. එවං නාති මහන්තම් තී පුඤ්ඤං ආයතනේ කතං මාමිපාකං හෝති තී කත්තම් බන්තං විභාවිනා. මෙසේ අති මහත් නොවුද කුසලය නියම පුඤ්ඤායතනයක සිද්ධ කිරීම නිසා මාමිපාක ගෙන දෙන බව නුවණින් දැනගෙන නැනවතා විසින් ස්වල්ප වූද මහත් වූද සිංකම් කිරීමට අප්‍රමාද විය යුතුයි කියන එකයි ගාථාවේ අනුශාසනය. දැන් මේ වේලාවේ අපි සෑම දෙනාගේම චිත්ත සංකල්පනා පවතින්නේ බුද්ධ ශාසනය වෙනුවෙන්. අපි දීර්ඝ සංසාරයේ කරගෙන ආව මහා කුසල විපාකයන් නිසා අපට බුද්ධෝත්පාද කාලයේ සම්මුඛ වුණා. ඒ බුද්ධෝත්පාද කාලේ ඥාන සම්පන්න මනුෂ්‍ය ජීවිතයක් අපට ලැබුණා. කල්යාණ මිත්‍රාශ්‍රයයක් ලැබුණා, සද්ධර්මයක් ලැබුණා, සාසනයේ පැවිද්දක් අද පවතිනවා. මේ කාරණා සියල්ල ලැබී ඇති බැවින් අපේ ජීවිත බොහෝ භාග්‍යවන්ත ජීවිත. මේ භාග්‍යවන්ත ජීවිත තුළින් ලබා ගන්න පුළුවන් උසස් මාර්ගය තමයි දාන, සීල, භාවනා මුල් කොට ඇති සීල, සමාධි, ප්‍රඥා ගුණ පූර්ණේ කරමින් ආර්යසත්‍යක මාර්ගයේ ගමන් කිරීම. ආර්යසත්‍යක මාර්ගයේ ගමන් කිරීම සඳහා දීතේජ සෑම දෙනාටම සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. දැන් අපි මේ මහා දානයක් සිද්ධ කරනවා. එවාගෙම මේ රත්නගිරි බිත්තු විවේකාශ්‍රමයේ තියෙන ආශ්‍රමයක් සංඝ සතු කොට පූජා කරලා තියෙනවා. මේවා එකාතකින් බලනකොට ඇතාතේකේ රාජරාජ මහා මාත්‍යාදීන් කළ පින්කම් අනුව සැලකන කොට මේවා කුඩා පින්කම් කියලා හිතෙන්න පුළුවන්. කුඩා පින්කම් කියලා නොසිතිය යුතුයි. පින්කම කුඩා වෙන්නේ මහත්ඵල වන්නේ එයි යෙදන්නා වූ චේතනාවේ අඩු වැඩිකම් අනුවයි. චේතනාව යම් තාක් ඥාන සම්ප්‍රයුක්ත නම් ඉතා කුඩා පින්කමද මහත්ඵල වෙනවා, මහත් ආනිසංශ වෙනවා. බුද්ධ කාලයේදී ඉන්ද්‍රක කියන මහා දුගිය විදුසිඟා වඩින අනුරුද්ධ මහ රහතන් වහන්සේට සිදුවේ එක දන්යන්දයි. ඔහුට ඒ කුසලයේ බලයෙන් සෞතිසා භවන්නේ මහේසාගේ ජීව ආත්භාවයක් ලැබුණා. ඒක පෙර අවුරුදු 10000ක් ආස ඇති කාලයේදී 10000ක් ආරුදු මුළුල්ලෙහි මහා දානයක් දුන්න අංකුර දිවිරාජයා සෞතිසා භවනයේදී අර ඉන්ද්‍රේක දිවිරාජයාට වඩා අල්පේසාක්‍ය වුණා. හේතුව අබුද්ධෝත්පාද කාලයේදී කරන පින්කමකට වඩා බුද්ධෝත්පාද කාලයේ කරන ස්වල්පෝද පින්කම මහා බලගතුයි මහත් තේජ සම්පන්නයි. හේතුව අබුද්ධෝත්පාද කාලයේ පහළ කරගත නොහැකි ඥාන සම්ප්‍රයුක්ත කුසල චේතනාව බුද්ධෝත්පාද කාලයේ පහළ කරගත හැකි වෙනවා. හේතුව බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍යයේ දේශනාව අහන්න ලැබෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන අහන්න ලැබෙනවා. එවැගේම හේතුඵල ධර්ම ගැන අහන්න ලැබෙනවා. කර්ම විපාක ගැන අහන්න ලැබෙනවා. සත්‍යත්‍යය ගැන අහන්න ලැබෙනවා. එනිසා සිතේ සම්මා දිට්ඨියෙන් සමන්විත වෙනවා. මේ සම්මා දිට්ඨිය යම් පමණද යෙදෙන්නේ ඒ ධර්මයට පින්කම මහත්ඵල වෙනවා මහත් ආනිසංස වෙනවා. එනිසා බුද්ධෝත්පාද කාලවලදී කරන මහා පින්කමකට වඩා බුද්ධෝත්පාද කාලයේ කරන මේ සුවල්පෝද පින්කම මහා බල සම්පන්න තේජවන්ත පින්කම් වන බව සාරුවක්ඥන් වහන්සේ නොඑක් තැන් හිදී පහදා දීලා තියෙනවා. ඒ අනුව සලක බැලීමේදී මේ සිදු කරන පින්කම් සුවල්ප පින්කම් නොවන බවත් මේවායේ ආනිසංස වශයෙන් දීර්ඝ සංසාරයේ නිවන් දකින තුරු අනන්ත පරිමාණ ආනිසංස ගෙන දෙන බවත් අපි සලකා සිතේ තනසින් ඇති කරගන්නට ඕනේ. ඊළඟට අපි සලකා බලමු දැන් අපි මේ මහා දානමේ පින්කම් පෙළක් කරගෙන ආවා. විශේෂයෙන් රත්නගිනි දික්ඛුවේ කාත්මීමේ ශාසනගත පොත පූජා කිරීම මහා සංඝරත්නයේ වෙනුවෙන් ස්වාමීන් වහන්සේ වඩා හිඳුවලා උපස්ථාන කිරීම වාගේම නිතර නිතර සීල පිරිසුදු කර ගැනීම සේවත් සමාදන් වීම බණ ඇසීම භාවනා පන්තිවල සහභාගී වීම ආදි වශයෙන් බොහෝ කුසලයක් කරගන්න අතරත ඊයේ දවසේ මහා සංඝරත්නයේ වැඩම කරවාගෙන ගෞරව සම්ප්‍රයුක්ත පිළිගෙන නාතම් ප්‍රාතුකම් ආවාස ප්‍රාතුකම් පිළිගන්වා ගිලම්පත දාන පිළිනම පරිත්‍රාණ ධර්ම දේශනාවේ සවන් දීම බුද්ධ පූජා පැවැත්වීම උදෑසන මහා සංඝරත්නයේ වෙතෙහි දානේ පිරිනැමීම බුද්ධ පූජා පැවැත්වීම ත්‍රිවිධ දේශනාවේ සවන් දීම දැන් මේ වේලාවේ පිළිසුදා ලැබීම මහා සංඝරෝණ ගෞරවයෙන් පිළිගෙන දෙපාදෝ අසුන් පනවා වදා හිඳුවා සින්න පාත් දානේ පිරිනම සීලයක පීකා බණ පදයක් ගැතීම ආදී පින්කම් රාශියක් තේලියට සිද්ධ වුණා. මේ පින්කම් තුලින් අපේ චිත්ත සංකාමයන් වැඩුණේ සීල සමාධි ප්‍රඥා ගුණාංග තුනයි. මේ සීල සමාධි ප්‍රඥා ගුණාංග තුන ඇතුලේ වැඩුණේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සීල සමාධි ප්‍රඥා නම්ින් එතන හඳුන්වුවේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ගුණාංග තුනයි. දැන් මේ කාලයේ තුල අපේ වචනයේ මුසාවාදෙන් තොර වචන, සීලමින් තොර වචන, පරිසබකින් තොර වචන, හිත්බකින් තොර වචන ආදී අපි පාවිච්චි කළේ. ඒත් එතෙන් මේ සම්මා වාචා නමින් අපි සීල ස්කන්ධයක් කෙරුවා. මේ දවස් කාලයේ තුල අපේ සංකාමයේ කය හැසිරෙන්නේ සානගතෙන් තොර අදින්නාදානෙන් තොර මිච්ඡාචාරයෙන් තොර කුසල ක්‍රියාවන්හි ඒසමේ සම්මා කම්මන්තෝ කියන මාර්ගාංගයෙන් මෙතන පිරෙනවා. මේ කාලය තුල අපි ජීවත් වුනේ ධාර්මිකවයි. එනිසා අපේ ජීවිතයේ සම්මා ආජීව කියන මාර්ගාංගයෙන් පිරුණා. මේ තමයි සීලස්කන්ධය. මේ පින්කම සඳහා කායික චෛතක නීල් යෙදලා යෙදුණා. ඒකට කියනවා සම්මා වායාම. එවාගේ මේ පින්කම කෙරෙහි කුසල සිතක් ගානේ සිහිය තියෙතියා. ඒ සම්මා සතිය උසල් සිතක් ගානේ ඒකාග්‍රතා පහළ වුණ සම්මා සමාධිය. එවැගේම මේ පින්කම සිද්දකලේ නුවණින් සලකා එහිලා අදුනා වූ සම්‍යක් දෘෂ්ටියේවත් ප්‍රඥාව සම්මා දිට්ඨියයි. නිවන් පතාගෙන කරුණාව මෛත්‍රිය පෙරසුකුරගෙන සිදු කරන දරින් සම්මා සංකල්පනාවයි. මේක තමයි ප්‍රඥාව. මේ නිසා සීල සමාධි ප්‍රඥා පිරිතෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොයි අපමේ සම්පූර්ණ කළ තියෙන්නේ. ඒකම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අභ්‍යන්තරයේ වැඩෙනවා බෝධිපාක්ෂික ධර්ම 37, පාරමී 10, මේවායේ ශක්තිය මෙතකයි කියලා ප්‍රමාණ කරන්න පුළුවන් කමක් නැහැ. එනිසා මේවායේ ශක්තිය තමන්ලත් මේ පල්ලෝගේ මෞඛ්‍ය ගුරුවර බන්දි මිත්‍ර පුත්‍ර කලත්‍රා දීන්ටත් ආරක්ෂක දෙවියන්ටත් අනුමෝදන් වෙන සමස්ත ලෝක සත්‍යයටත් ලොවේ ලෝතුරා සම්ප්‍රත් නෙලාගන්න හේතු වෙන මහා පුණ්‍ය නිධානයක් බව කල්පනා කොට සිටේ සනසිල් ඇති කර ගන්නට ඕනේ. අපේ සරුවඥන් වහන්සේදා අනදමහියන් වහන්සේට මේ දේශනේ පැවැත්වුවා. ඒ තථාගතයන් වහන්සේ විෂාසංකේ කල්පලක්ෂ්‍යා බෝධි සම්භාර පුරාගෙන ඇවි බොමුලාදා වැඩි ඉඳගෙන මාර පරාජයකට ලෝතුරා බුදු වී 45 අවුරුද්ද මුළුල්ලේ ලොව තමාදාම් යැසි වස්සවලා සූවිෂාසංකේ නව කෝටි 60 ලක්ෂයක් දෙනාට අමා මහ නිවන් සුව ආબોධ කරවා වදාලා අනාගතේ බල අවුරුදු 5000කට වැඩි කලක් ලොව උපදින පුණ්‍යවන්දයන් හිතකෝ පිණිස අදිස්ථාන බල පිහිටුවා මානෙල් මහතුන් දීදෙන ශ්‍රීමක ප්‍රත්මයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් සුදු බුදුරැක් දීදෙන බලදාස්වර්ගයෙන් ධාතුදාස ධර්මස්කන්ධයේ දේශනා කළා. සමන්වාසේ දිනපතා සූවිසි කෝටි ලක්ෂ වාර ගණන් සහ කල සමවතින් නිවන් සප වළඳමින් සිට දසදාසක් ලෝක ධාතු ඒකාලෝක කරමින් තිබුණු මිනිපානක් නිවි යන්නක් මින් අනුපාදිතේත පරිනිර්වාණයෙන් නිවන් පුර ලැබියා. ශ්‍රාවකත වැඩිහිටියේ නික්ලේශේ මහරහතන් වහන්සේලාද පිරිණි වුණා. දසු ආර්යයන් වහන්සේලා ආයුත්‍යාගේ කෙළවර සුගතිගාමි වුණා. දසු ප්‍රතුජන ජනතාව සෝකේ කර්ම රූපව සුගති ලෝකවලට ගියා. වැඩිහිටි විහාරස්ථානද එවකට පැවති සොළොස් මහා ජනපද රාජධාන උයන්පකුණු මාලිගාවේ සියල්ලද කාලයාගේ ඇලෑමෙන් නැස්සාවතේට වුණා. මේ වාගේ ඉරහඳකාරක මහා ප්‍රති මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු දෙවල් දොරවල් ඉද කඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් දීමෙන් ඇඳුමෙන් පැළඳුමෙන් බසෙන් බුලතෙන් දේසෙන් හේතෙන් පරිහරණය කරන ආස්භාව සියල්ල හිත ඇති හිතනද සෑම සාස්කාර ධර්මක් ක්ෂණයක් පාසාම ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි. ඇතිවීම් නැතිවීම් දෙකෙන් නිරතුර පෙළෙන බැවින් දුකයි. කැමති කැමතිසේ නොකවත්නා බැවින් අනත්තයි. පිළිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනත්ත අසුභ වූ සියලුම නාම රූප සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි. ඒ දුක උපදවන තෘෂ්ණාව දුක්ඛ සමුදයාරි සත්‍යයි. ඒ දෙකම නැති සාන්ත නිර්වාණ ධාතුව දුක්ඛ නිරෝධාරි සත්‍යයි. නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම සඳහා වැඩි යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාරි සත්‍ය නම් වෙනවා. අනන්ත පරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් නිරෝධානාගේ පාරමී දෙලෙන් මේ ආර්ය සත්‍ය අතර අවබෝධ කරගෙන අජරාමර අමාමහා නිවන් වැදියා. දසර දුක් තරණය කොට කෙලෙස් නිමල නිවාසාන්ත නිවනින් සැනසී වදාළේ බුදුපසේ බුදුමහා රහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සම කල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපේ ජීවිතේ පුරා රැස්පත් වෙන සෑම කුසලයක්ම අපටත් පාරමී බවත ආර්ය අෂ්ටාංගික මාර්ග බවත බෝධිපාක්ෂි ධර්ම බවටපත් වී සතු බෝධියෙන් සතුකාරී සත්‍ය ධර්මයේ සුවසේ ආબોධ වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනි. ඊටම ගෞරව සම්ප්‍රයුක්තව සිද්ධ කරන මේ මහා පින්කමේ පුණ්‍ය ලාභය විශේෂයෙන් අනුමෝදන් කරන ලබන්නේ මේ රත්නගිරි විශ්වවිද්‍යාලයේ මධ්‍යස්ථානයේ සාසනගත කොට පූජා කළ සින්වත් දොස්තර දඩ්ඩි බණ්ඩාර මෙතිතුමාණන්ගේ මව්පිය දෙදෙනා වහන්සේ වන ජයවීර මුදියන්සේලාගේ ජයවර්ධන පොඩි නිලමේ මෙතිතුමාණන්ගත් දොන ඇලිස් සේනන් සත්න නැණිකේ මාතාවටත් එවැගේම ආසාවන ජයවීර මුදියන්සේලාගේ මාර්සෙලිස් සප්පාමි මෙතිතුමාණන්ගත් සෝරු දෙකලරේනේ කුණපාල බණ්ඩාර හිටපු විදුහල්පතේ තුමාණන්ටත් කර්ණාරත්න බණ්ඩාර සුදුරාලානි තුමාණන්ටත් එවැගේම සින්වත් මයුරා බණ්ඩාර මාත්මණීගේ දයාබර මෞර්තිය දෙදෙනා වහන්සේ වෙන ඩොන් ඒබ්‍රහම් සේනානායක මැතිතුමාණන්ට සිකිරිමැණිකේ සේනානායක මාතාවට සෝරුතුමාණන් වෙන දොස්තර පද්මසිරි සේනානායක මෙතිතුමා නන්දත් මේ මහේසාක්‍ය පුණ්‍යලාභයක් වේවා. මෙකින් බැලින් මේ සීලම දෙනා සතර වචනා තුරු බෝධිසත්තු ගුණ ධාරණින් දාන ආදී දසපාරමී සපුරමින් සුගතියෙන් සුගතියට සපත් වෙමින් මතු අනාගතේ පැතු බෝධි ඥාන වලින් අජරාමර සාංශ අමා මහ නිවන් සුව ලබත්වා ආශ්‍යා කරුණාවෙන් පින් පමුණුවමු. හිතේම පෝజ్య ගාල්නේ සංඝ සුභද්‍ර ස්වාමින් වහන්සේගේ පියාණන් වහන්සේ වෙන ගාල්ල විශ්‍රාමික මහින්ද විදුහල්පතිතුමා නම් වෙන ජේ.එස්. ගුණසේකර මෙතිතුමා නන්ට මේ පුණ්‍යලාභයක් වේවා. එතුමා නංගේ පුනර්භවය නිවන් දකිනතුරු සුගතියක්ම වේවා. භවයක් පාසා සුවතේ බෝධි සම්භාර පුරාගෙන සිල්වත් ගුණවත් බෝසත් දරුවන්ගේ පියකෙනෙක් වශයෙන් සතර තරණේ කොටගෙන මත අනාගතයේ පතු බෝධියකින් අග්‍ර අමා මහ නිවන් දකිත්වා ආශා කරුණාවෙන් පින් පමුණුවමු. මෑත භාගයේ සම්බුද්ධ සාසන චිරස්ථිතියම අපේක්ෂා කරමින් ඥානස්ථාන සේනාසන පරිවෙන් කිරිවෙන් ස්ථාන පවා පරිත්‍යාග කොට වනගතව මේ සේ කල්යාණ යෝගාත්ම සාස්ථා නෙමෙති සාසන සංවිධානයේ ආරම්භ කොට සබා අවුරුදු 50 ගණනාවක් තිස්සේ මේ පවත්වාගෙන ඇවි දීර්ඝාසුයෙන්දිනේ කොට අපවත්යේ වදාළේ අතිපූජනීය පඬිතු මාතරතිරි ඥානාරාම බිදාන මහෝපාධ්‍යාය මහින්යන් වහන්සේට අතිපූජනීය රාජකීය පඬිතු කඩවැද්දේසේ ජිනවංශා බිදාන මහින්යන් වහන්සේට දෙතු යෝගාත්ම සාස්ත්‍රාවේ දබලමින් වැඩි සිට අපවත්යේ වදාළ කියලාම සංඝ පිතෘන් වහන්සේලාට මේ පුණ්‍යලාභයක් වේවා. ඒ මහින්යන් වහන්සේලාටද භාවයක් පාසා සුගති සම්පත් සිද්ධව සුවතේ බෝධි සම්භාර මුදුන්පත්ව මතු ලෝතුරා බුදුබාමත් වේවා. ආශ්‍යා ගුරු ගැතියෙන් සිහිපත් කරන අතරත තවත් විශේෂ වශයෙන් මාස 3කට පෙර අපවත්ී වදාළ අපට බොහොම ගෞරවයෙන් ආදරයෙන් උපකාරී වෙච්ච අපවත්ී වදාළ ගුරුම ජාතික බදන්ත අග්ගමහා පඬිත ඥානින්ද සයාදෝ මහියන් වහන්සේට මේ කුණ්‍යලාභයක් වේවා. උනාසයටද භවයක් පාසා සුගති සම්ප්‍රඥ සිද්ධවේ. මතු අනාගතේ ලෝතුරා බුදුබවත් වේවා. ත්‍යාපි ගෞරවයෙන් තින් පමුණු වුණා. එවැගේම මියගේ දායක පින්නතුන් වශයෙන් ඊ.එම්. සරත් කුමාර මහත්මයාණන්, කේ.බී. සිරියල්ල වෙද මහත්මයාණන්, එවැගේම සේබී දේවිත් මහත්මයාණන් කියන මේ පින්නතුන්ට එවැගේම අද මේ දවල් දානයේ පිරිනමන පින්වත් සී.ඩබ්ලිව්. සෝමරත්න මහත්මයාණන් ඇතුළු පවුලේ සෑම දෙනා වෙනුවෙන් මියගේ එතුමාණන්ගේ පියාවන පී.ඩබ්ලිව්. ඕදිරිස්සප්පුව මහත්මයාණන්ට මෞතුමිය වෙන එච්.පී. නිතිනෝනා මාතාවටත් එම අමරා මහත්මියගේ ඥානන් වෙන එච්.බී. ඒබ්‍රහ්මස්වාමි මහත්මයාණන්ට මෞතුමිය වෙන නිතිනෝනා මාතාවටත් මේ පුණ්‍යලාභයක් වේවා. මෙතෙන් දෙලින් මේ සෑම දිනාට භවයක් පාසාම සුගති සම්පත් සිද්ධව පැතු බෝධියකින් අග්‍ර අමා මහ නිවන් සුවක් වේවා. ත්‍යාපී මෛත්‍රියෙන් පින් පමුණුවමු. එවාගෙන මෙම රත්නගිරි වික්ෂුවේ කාත්‍රණයෙහි වර්තමාන වශයෙන් මේ කටයුතු භාරව දෙදී සිටින සින්වත් කාර්යසාධක සංගමයේ දායක මණ්ඩලයට ඒකම මේ පින්නතුන්ගේ මේ පින්කෙට ඇතිකොට සබා සාතනගත කරන ලද සින්වත් දොස්තර ඩඩ්ලි බණ්ඩාර මැතිතුමාණන් ඇතුළු ඒ මහත්මනීහා පවුලේ සෑම දෙනාටම එවාගෙම අනිකුත් මේ ජීවණු සලසාලන දායකකාරකාණේ පින්වත් සියලුම දෙනාටම මේ පුණ්‍යලාභයක් වේවා. ඒකම මේ පින්කම් කරන හැම වාරයකම කොච්චර දුක්කරතා තිබුණත් යන්නේඳ බැරිකම් තිබුණත් ඇවිල්ලා හැම දිනාටම ආදර්ශ මාත්‍රමේ ආධුනික පිළිවෙත් තුළ යෙදෙන පෝజ్య ගාල්නේ සංඝ සුභද්‍ර ස්වාමීන් වහන්සේගේ ඒ පින්වත් මෑණියන් වහන්සේට මේ පුණ්‍යලාභයේ හේතුයෙන් මෙලෝ වාසයෙන් නිරෝගී සුවයෙන් බොහෝ කාලයක් දාන සීල භාවනා පින්කම් කරමින් මේ බුදු සසුනේ සැප විඳ ගන්නට ලැබේවා. එතුමී නිතර කියනවා ස්වාමීනි මව් කෙනෙක් හැටේට මම විඳින මේ සැපය සීල්ම මවරුන්ට ලැබේවා කියලා නිතර කියන කතාවක් කියනවා. ඒ තරම් සනසිල්ලක්යේ මෑණියන් ගිලිනවා තමන්ගේ දෙතු පුතාණන් සතුන්ගත කරවීම හේතු කොටගෙන දනොත් මේ උදං අනමින් කියන්නේ මෙච්චර මෙච්චර මං සිවුරු මහලා තිනා දනොත් මහගෙන යනවා සිවුරු මහන කොටත් මගේ කය හිත සමාධි වෙනවා කියලා ඒ තරම් නිතර බුදුගුණ ඇතුලේ ජීවත් වෙනේ මෞතුමියට තවත් බොහෝ කාලයක් මේ හැමදෙනාට ආදර්ශමත් නිවන් මඟ යා ගැනීමට දීර්ඝාසත් වේවා කියලා අපි මෛත්‍රියෙන් ආශිර්වාද පූර්වංගෝ පින් පමුණුවනවා ඒකම විශේෂයෙන්ම මේ ස්ථානාදී ගුරේතෝද මේ ප්‍රදේශාදී ගුරේතෝද සාසනාරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂකෝ දිස්ත්‍ය දේවතා මණ්ඩලයේ මේ උදාර කුසලය අනුමෝදන්ව දිව්‍යමේ ආයුවන් සතබල ඓශ්වර්යයෙන් වැඩෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයේ සිටි ලංකා දේශයේක බෞද්ධ ජනතාවට එවැනිම පින්වත් දද්දි බණ්ඩාර මැතිතුමාණන් මේ මැණිකේ ඒ දරුවා එවැගේම ඥාතීන් අතුළු මේ සහභාගී වන සෑම දෙනාටම දේව ආරක්ෂාව සලසා දෙත්වා පතු භෝධු වලින් සාන්ත නිවන්තුව ලබත්වා එවැගේම මෙම ස්ථානීයත යන්දිකේ අමනුෂ්‍ය දෝෂයක් හෝ වෙන වෙන බාහිර පරිසෝධයක් ඇතොත් මනුෂ්‍යයන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් පිරිසංගත සතුන්ගෙන් හෝ ඒ සියල් ඉවත් කරවා දමා මෙම සත්නිගිලි විස්වේ කාශ්‍රණිය ස්වාමීන් වහන්සේලා දායක පින්නතුනොත් යාකින් ආරක්ෂා කෙරෙත්වා කියලා අපි නැවතත් දිවිරාජ මණ්ඩලයේ ආරාධනා කරනවා ඒකම හිතවත් නැදත් අහිතවත් සෑම සත්වයන්ක් මෙම ප්‍රදේශ නාපාවල ප්‍රදේශයේ ප්‍රථම අවතගම් නගර ලංකාව දඹදිව මේ සත්වල සියලු සත්වල දසදිකා වාසයේ සමස්ත ලෝක සත්‍යයන් මේ පින ලැබේවා සියලු සත්වෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා ප්‍රයා මෛත්‍රියෙන් පින් බමුණුම් සුන්තක පාදවාගෙන බුදු සසුනේ පිර ජීවනයේ ප්‍රතිමින් සංගරෝණ සාහිවර්ණ සබ බල ප්‍රඥා පිරිනමමින් නිස්සරණාජාතේ සිදු කර ගන්නා ලද මේ උදාන කුසලානුභාවයෙන් හා බුද්ධාදී රත්නත්‍රා අනුභව බලයෙන් දිවිරාජ මණ්ඩලයේ රැකවරණයෙන් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් මේ පින්කම් වලට නිරතුරුවම අනුශාසනා කරන පූජ්‍ය ගාල්ලේ සංඝ සුභද්‍ර ස්වාමීන් වහන්සේට නාතර සාය සඳහා වැඩම කරන සීලුම ස්වාමීන් වහන්සේලාටත් මේ මෑණියන්ට ඒ වගේම පින්වත් දොස්තර දල්ද බණ්ඩාර මැතිතුමාණන් මේ මැණිකේ දූදරුවන් ඒ වගේම ඥාති මිත්‍රයන් සහිත සීලු දෙනාටත් මේ කටයුතු කළන ඉතරම තේමී සිටින මේ බණ්ඩාර මහත්මයලාදී කොට ඇති කල්යාණ මිත්‍ර සීලු මහත්තුරුම වූ දූදරු සෑම දෙනාටම සූපතේ සංග්‍රහ කරන සමතත් නිරවතින් ඇති අසනේ ප්‍රසං අපලෝපද්ද්‍ර වතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කර්ධන මාර්ග බාධක සියල්ල හිරුදුතු අඳුරේ විහෙත විද්වාන්සනේ වේවා සබන සබන පියවරක් ගානේ රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා කුසල් ධර්මණයෙන් සමාදේ සිතින් එත් සිතින් බුදු ගුණ දෙලෙන් සමදා සැපෙන් ඉන්දියාව සැපෙන් අවදි වේවා නපුරු තේන නොපෙනේවා දෙවියන්ගේ ධර්මයන්ගේ මිනිසයන්ගේ අමනුෂ්‍යයන්ගේ චිත්ත ප්‍රසාදයේ නිරතුරුව ලැබේවා දෙවියන්ගේ ධර්මයන්ගේ ආරක්ෂාව සැලසේවා රජතොර චතුරු දින ජල වාසයේ සවියවදාද විපතක් නොම වේවා කායික මානසික තනසිල්ලේ දෙලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණ නුවණින් ධන දානී යසේතුරෙන් ආයුවන් සැප බල ප්‍රඥාවෙන් නීත්‍ය කෙල උපෝසත කෙල සුභම විහෙරණ සතර සංග්‍රහවත් දස පාමිණිතාගේ බෝසත් ගුණයන්ගෙන් පෙරපත මෝරණ සඳහන් දිනින් දින දිනු වේවා සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ සමෘද්ධිමත් වේවා දින්සක් චතුර්වර්ත අධික කාලයක් අතරක් නැර මේ බුදු සසුනේ පාරමී පුරා ගැනීමට සරුවන් තෙතෙම දීර්ඝාස ලැබේවා සතර වාසනාසුරු භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය ඇතුව නිවන් මඟ යා ගැනීමට ජාති ජාතිත් වාසනා වේවා සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නැදා හිත මිතුරන් සේවක සේවිකාවන් කැතුව දුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛ සමුදය නිරෝධය මග්ගේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහා රහතුන් වහන්සේ නිවි තනසේ පැමිණවදාලේ සදාකාලික සාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමාමහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ උදාර කුසල සම්භාරයේ හේතු වේවා වාසනා වේවා සියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු ඥාතීන්ද දෙවියන්ද සිළු සත්‍යයන්ද පින්කෙත් පමුණුවමු ඉදං ඕ ඥාතීනං හෝතු දාන සීල භාවනා වශයෙන් සරුව ප්‍රකාරයෙන් සිදු කරගත් සකල කුසලානිසංස බලයෙන් සෑම දිනාට ආයුරාරෝග්‍ය සී සම්පත් අධිවර්ධනය වේවා. කායික මානසික සම්සිල්ල වැඩේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. දෙලොව සුභසිත සැලසේවා. කෙලවර පැතු බෝධිසින් අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා. සියා මහා සංඝ රත්නයේ නැවත වරක් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. සබ්බීතියෝ විවඤ්ඤන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවස්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු සේ. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු සේ. භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු සේ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ යත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන් සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු.